ශාස්ත්‍රනාල අද ධර්ම ශාස්ත්‍රනා පවත්වන දේශකයන් වහන්සේ කැකල්ල පුසල්ල ශ්‍රී පුණ්‍යෝදය ආරාම විහාරාධිපති පූජනීය බෙලිකල මේමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු අවසරයි ස්වාමීන් වහන්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ගේ මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ න දුග්ගතිං ගච්ඡති ධම්මචාරීති ධම්මස පාදාගෙන ජීවිතය ලබාගත හැකි උත්තරීතර සැනසීම සඳහා ධර්මශ්‍රවණය කරන්නා වූ උත්තරීතර සැනසීම ලබා ගැනීම සඳහා ධර්මශ්‍රවණය කරන්නා වූ සදහවර පින්නතුනි අපෝබාමතමින් විවිධ සූත්‍ර දේශනා ඔස්සේ විවිධ ගාථා පාඨයන් ඔස්සේ සංසාර ගමනේදී සිදුවන වරදක් අවබෝධ කර ගැනීම සඳහාත් ඒ නිවැරදි කරගන්නා ආකාරය පැහැදිලි කිරීම සඳහාත් කරුණු පැහැදිලි කරමින් සිටිනවා. ත්‍රිලෝක බුදු පියාණන් වහන්සේ වදාරුණු ලබනාවේ අනනවැනි සූත්‍රවල දලිද්‍යම් වික්‍රේ දුක්ඛං ගිහිනා කාමභෝගිනා කියලා. දලිද්‍යම් හෙවත් දරිද්‍රතාවය, නැතිදරිකම, දුප්පත්කම කියන එක. දුකක් කියලා. මේ අපේ සමාජයට හොඳට තේරෙන දෙයක්. එබැවින් වුන් යහමින් මේ පහසුකම් තමන් අතර ගැවසෙනවා නම් කිසිදු සැපයක් හැබැයිකින් අඩුවක් වෙන්නේ නැහැ කියලා ජීවිතය කල්පනා කරන ලබනවා. ජලය, විදුලිය, දුරකථන, මහා මාර්ග ලැබෙනවා නම්, වෙරැකියාව විසඳෙනවා නම් වඩමිල අවශ්‍ය වෙලාවට ඉහළට අවශ්‍ය වෙලාවට ඉහළට යනවා නම් පහළට යනවා නම් රැකියාව යහපත් වෙනවා නම් මේ ආදී කාරණා ගැන සලකා බලපුවම කිසිදු අඩුවක් පාඩුවක් නැති ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා උපකල්පනය කරනවා බහුතරයක්. ඒවා නැතිකම දුකක් වශයෙන් සලකනවා. මෙන්න මේවා නැතිකම නැති කරගන්න යාමේදී කෙනෙකුට සාධාරණේ අමතක වෙන්නත් ඉඩ තිබෙනවා. දහම වැටහෙන්නේ නැත්නම්, දහමෙන් පිටපැනීම තුළ ලැබෙනා වූ දුක් විපාක පිළිබඳ වැටහෙන්නේ නැත්නම්, ඒවා සඳහා පිළිගත් සාධාරණ ප්‍රඥාප්තියෙන් ඉක්මවා යමින් ඉක්මනින් මුදල් උපයන්නට, වැඩිපුර මුදල් උපයන්නට මංපෙත් සලසා ගන්න ලබනවා. ඇතැම් විට ඒ සමාජ විරෝධී වෙනවා, ඒ නීති විරෝධී වෙනවා, ඒ සදාචාර විරෝධී වෙනවා. එබඳු තත්ත්වයන්ට යාමේදී ඔවුන්ට යුක්තිය සාධාරණත්වය කියන කාරණා අමතක වෙලා ඒ කටයුත්ත නිසා හොරබරු වංචා ආදී දේවල් කරන්න සිදු වෙනවා. එහෙම වුණහම සිතින් පරිහානියටපත් වෙනවා. ලෝභෙන් ද්වේෂයෙන් මොහෙන් වැඩෙනවා. එහිදී අපි දකින දෙයක් තමයි එවද සදාම් පිළිබඳ අවබෝධයක් නැති පුද්ගලයෙක් එවඳු ගමනේ ගියොත් ඔහුට ඒ උපයාස අපේන ගමනේ ඉවරයක් නැහැ, තීමක් නැහැ. අවසානයේදී ඒ සියල්ල පිළිබඳ ඇලීමකින් උත්යුක්තව මහලු බවට පත්වීමේදී ඒ සියල්ල අතහැර යන්න සිදු වෙනවා. පොහොදුන් ස්වභාවය නිසා ඒවා අතහැර යන්න සිදු වෙන්නේ දුකින්. එබැවින් චිත්තසංතානගත දුකව සංසිඳවා ගැනීම සඳහා දහම් අවබෝධයෙන් තොරව කටයුතු කරන්න ගියොත් චිත්තසංතානගත දුක නෙවෙයි සංසිඳෙන්නේ. ඒක වැඩි වෙනවා ඇරුණාම සමාජගත දුක පමණයි සංසිඳෙන්නේ. චිත්තසංතානගතව පවතින දුක වැඩි වෙන්න හේතුව කුමක්ද? ඒක තේරුම් ගන්න වෙනවා. ඒ තමයි කෙනෙකුගේ ජීවිතයේ ලෝභ දේශ මොහයන්ගෙන් වැඩෙන එක. හෙවත් දහමින් පිටපරණ ජීවිතයක් ගත කිරීම. සමාජගත දුක සංසිඳවා ගැනීමේ කටයුත්තට මූලිකත්වයේදී චිත්තසංතානගත දුක සංසිඳවා ගන්න ක්‍රමය අමතක කළොත් චිත්තසංතානගත දුක සංසිඳෙන්නේ නැහැ, වැඩි වෙනවා. චිත්තසංතානගතව පවතිනා උදක තේරුම් අරගෙන ඒ වැඩි කරගන්න නැති ආකාරයට සංසිඳවා ගන්න මාර්ගය යන්න ගියොත් චිත්තසංතානගත දුක විතරක් නෙමේ සිත් පිරිසුදීම තුළ සමාජගතව පවතිනා වූ දුක් පවා සංසිඳවා ගන්නට අවශ්‍ය මංපෙත් විවර වෙනවා. එබැවින් එකක් ඉටු කරගන්නට ගොස් අනෙක අහිමි වීමේ ප්‍රතිපදාවද මේ සමාජයේ අනුගමනය කළ යුත්තේ එකක් ඉටු කර ගැනීම තුළින් දෙවෙනි කටයුත්තක් ඉටු කරගන්න පුළුවන් ප්‍රතිපදාවදයි ඔබේ කල්පනාවට භාජනය වේ යුතුයි කියලායි අපි කල්පනා කරන ලබන්නේ. මේ ගාථාවේ අරුතගත් කල මේ සමාජයේ වැරදි ආකාරයකින් යොදාගෙන තිබෙනවා අපිට ඇහෙනවා. ඔවුන් කිසියම් බයකට කරදරයකටපත් වුණාමත් සිත හදාගන්න අපි ධර්මානුකූල ජීවත් වෙන්නේ අපිට කාගෙන්වත් කරදරයක් නැහැ කියලා සිත සනසවා ගන්න හදන අවස්ථා තිබෙනවා. මේ ගාථාවේ සඳහන් කරන අරුත අරන් බලගෙන අරගෙන අපි එය ගැඹුරට හොයන්න යන්න වෙනවා. රක්ඛති ධම්මචාරි රැකදෙනු ලබනවා, ආරක්ෂා කරනු ලබනවා ධම්මෝහවේ ධර්මයේ විසින්. මනාව පිළිපදින්නාවු ධම සුචින්නෝ යහපත් පිළිපදින්නා වූ ධම සුඛං ආහවති සැප ගෙනත් දෙනවා. ධමක් කෙසේටක දුක ගෙනත් දෙනවායි කියලා කියන්නේ සුඛං ආහවති කියලා පෙන්නනවා. ඒ මනාව ධමයේ පිළිපැදීමේ ආනිසංසය මුල් කොටගෙන කෙසේටක කිසි කෙනෙක් ජීවිත අවසානයේදී දුගති ගාමී වෙන්නේ නැහැ කියන එකක් කියනවා. න දුග්ගසින් ගච්ඡති ධම් ධම්මචාරි චාරි හැසිරෙන ධම්ම ධම්මි හැසිරෙන. දැන් ඉතින් මේ ගාථාව ඔස්සේ අපි ඉදිරියට යන්න ඕන. දුග්ගතින් කියන වචනය තව පැත්තකින් විග්‍රහ කරලා බලන්න. මරණින් මතු ලෝභ දේශ මොහ මූලික කොටගෙන ලබා ගන්නා වූ ප්‍රතිසන්දියෙන් මිනිස්කම අහිවි තිරිසන් හෝ പ്രേත හෝ එහෙම නැත්නම් නිරය ආදී කොට ඇති මේ පහළ තැනකටපත් වීම. මේ පහළ තැනකටපත් වීමේ හැකියාව කාටද තියෙන්නේ කියන එක රතන සූත්‍ර දේශනාවල පවා සඳහන් වෙනවා. චතුහ පායේ හිච විප්පමුත්තෝ කියලා කියන තරුණින් පෙන්නන්නේ සතර අපායෙන් මිදෙන පුද්ගලයා සෝවාන් පුද්ගලයා කියන එකයි. සෝවාන් වූ පුද්ගලයින්ට කොතරම් යහපත් පුණ්‍ය විපාක තිබුණේ නමුදු ඔවුන් සදාටම සදාකාලෙටම සතර අපාගත වින් බැලකී නැහැ කියලා පෙන්නනවා. එයින් කියවෙන්නේ එහෙමනම් මේ නදුග්ගතින් ගත්ත ධම්මචාරී කියන පුද්ගලයා අපාගත නොවන පුද්ගලයා බවයි. අපාගත නොවන පුද්ගලයා නම් අනතුරු අපට තේරුම් ගන්න වෙනවා සෝවාන් පුද්ගලයා බවයි. එහෙමනම් අපට තේරුම් ගන්න වෙනවා සෝවාන් පුද්ගලයා සතුව තමයි ධම්මචාරී බවක් පවතින්නේ. සෝවාන් නොවු පුද්ගලයා ළඟ බුදුන් වහන්සේ අදාළව කියන ධම්මචාරී බව නැහැ කියන එක. ධම්මචාරි ධර්මයේ හැසිරෙන ඇතැම් විට සුදු වැඳුමක් ඇඳගෙන ඇතැම් විට මල් පහන් පූජා කරමින් ඇතැම් විට වාඩි වී මෛත්‍රී වැනි භාවනාවක් කරමින් ජීවත් වෙනකොට අපට කෙනෙක් ධම්මචාරී කියලා කියන්න පුළුවන්. ඒ බාහිර ඇඳුමින් සහ ඇසරීම වලින්. නමුත් මේ බුදුන් වහන්සේගේ ධම්මචාරී කියන වචනේ අරුත එහෙම සරලව ගන්න පුළුවන් කමක් නැහැ. ඒ ධම හඳුනාගෙන ධමයේ හැසිරෙන. මේ ධම යන්න පිතා ප්‍රවේශමින් තේරුම් ගන්න ඕන දේවල්. මොකද සමාජ සංසිද්ධීන්ටත් සමාජ ධම කියනවා. වෙනත් සමයන්ටත් ධම කියලා කියනවා. ඒ වගේම මේ සමාජයේ සුචරිතවත් ජීවත් වෙන යම් මව්පිය ගුරුවර ආදී සත්පුරුෂ ගණයට අයත් අය වෙත නම් ඔවුනුත් මේ සමාජයේ යහගෙන යහමඟ යවා ගැනීම සඳහා ධම නම් වූ යම් දෙයක් පැහැදිලි කරන ලබනවා. ඔවුන් පෘථග්ජන භාවය තුළ ඉඳගෙන නම් ධම නම් වූ දෙයක් විග්‍රහ කරන්නේ ඒ විග්‍රහ කරන දෙය සදහම් වෙන්නේ නැහැ. මොකද මේ සද්ධම්මං මුනි රාජස්ස සද්ධර්මයේ කියන වචනය අපි එළියට ගන්න ඕන බුදුන් වහන්සේගේ ශ්‍රීමුවින් එළෙවුනා වූ ගැඹුරක් වශයෙන් එතෙක් එළි නොවුනා වූ රහසක් වශයෙන් තේරුම් ගන්න වෙනවා. එවිට මා දකින දෙයක් තමයි පරෝපාකාරය මව්පියන්ට සැලකීම අසරණයන්ට පිහිටීම ආදීනිය සදාචාර සම්පන්න ගුණ අඩුවැඩි වශයෙන් ගත්තල ඇතැම් විට අඩු වෙන්න පුළුවන්. පාරම්පරික බෞද්ධයන් ළඟ පමණක් නොවේ අන්‍ය ආගමිකයන් පවා තුළ පවා මේ මිනිස් දහම් පවතිනවා. ඇතැම් තුළ අඩු වෙන්නට පුළුවන්. නමුත් ඔවුන් ධම්මචාරී බවට පත් වෙනවාද? යහපතේ හැසිරෙන පමණින්. උත්තිත්තේ නපමජ්ජය ධම්මං සුචරිතං චරේ කියන ගාථාව බැලුවම තියෙනවා ධම්මං චරේ සුචරිතං චරේ කියලා වචන දෙකක් ඒකයි. ධම්මං සුචරිතං චරේ කියලා එකට එකතු කරලා තිබුණාට ධම්මං චරේ වෙනයි සුචරිතං චරේ වෙනයි. අන්‍යාගමිකින්ට පවා පොහොඳුන් මට්ටමේ ඉන්න පුද්ගලයෙකුට මේ සුචරිතං චරේ කියන එක කරන්න පුළුවන්. විවිධ ස්වේච්ඡා සංවිධාන සලසා ගනිමින් අසරණයන්ට දුප්පත් දරුවන්ට උදව් උපකාර කරන්නා වූ පිරිස සිටින්නේ බෞද්ධයින් තුළ පමණක් නොවේ. මා දකින්නේ මෙහෙමයි. සුචරිතයේ හැසිරෙන පමණින් කෙනෙකුට ධර්මයේ හැසිරෙන්නට බෑ. හැබැයි ධර්මයේ හැසිරෙනවා නම් ඔහු සුචරිතයේ හැසිරෙන කෙනෙක් වෙනවා. එබැවින් අපි මේ ගාථාවේ පෙන්වන ධම්මචාරී භවයේ තියෙන සුරක්ෂිත බව කුමක්දයි හොයන්න යන්න ඕන. ධම්මචාරී වෙන්නේ කොහොමද කියලා හොයන්න ඕන. එහිදී අපට මේ පිළිබඳව පුරා වෘත්තයන් හොයන්න වෙනවා. බුදු පියාණන් වහන්සේ සැබවින්ම ධර්මයයි දේශනා කළේ කුමක්දයි ගැඹුරින් හදාරන්න වෙනවා. වත්මන් සමාජය තුළ පංචශීල ප්‍රතිපත්ති, අටශීල ප්‍රතිපත්ති, සාමණේර ශීල ප්‍රතිපත්ති, උපසපන් ශීල ප්‍රතිපත්ති සිතමින් කායික වාචික සීල සංවරයක සිටිනවා කියන එක වරුවක් නෙවෙයි. නමුත් ධම්ම යන්නට විවරණයක් හොයාගෙන ගිය විට ධර්මයේ කියලා කියන්නේ අපි කියන මේ ධර්මදේශනාවන් කියලා කියන අය සිටීවි. ධර්මයේ කියලා කියන්නේ පොතපත තුල තියෙන සූත්‍ර දේශනාවන් නැත්නම් කාව්‍යම ධර්මදේශනා කියලා කියාවි. මා දකින්නේ ඔය සියල්ලෙන්ම බුදු පියාණන් වහන්සේ හෙළි කර වදාලා වූ ගැඹුරු දෙයක් තිබෙනවා. ඒ ගැඹුරු දෙය පැහැදිලි කිරීම සඳහා උන්වහන්සේ සූත්‍ර දේශනා වදන් උපමා යොදා ගත්ත ඇරුණාම ඒවාට නොවේ ධර්මයේ කියන්නේ. ඒවායින් පෙන්වන දිශාවක්, ඒවායින් පෙන්වන ගැඹුරක් පවතිනවා. අනේ ගැඹුර තමයි බුදුරයා පහළ වීම තුළ ලොවට විවෘත වුණේ කියන එක ඔබ අමතක කරන්න එපා. ගාරව නම් වූ සූත්‍රය දේශනා කරන බුදුරජාණන් වහන්සේ අපට අමුතු පාඩමක් කියලා දීලා තිබෙනවා. උන්වහන්සේත් කල්පනා කරනු ලබනවා තමන්ටත් ගුරුවරයෙක් අවශ්‍යයි කියලා. ඒක අනිත් බුදුවරුන්ගේ සිරිතක් වශයෙන් දැකලා ගුරුවරයෙක් සිටින එක නිහතමානීකමේ ලක්ෂණයක් වශයෙන් සලකලා තමනුත් ගුරුවරයෙක් හොයාගන්න කල්පනා කළයි කියලා. ඥානාදී කාරණා කටයුතු සඳහා ලෞකික ආලාර කාලාම උද්දකරාම පුත්‍රයන් වුන් භාවිත උදව් උපකාර වුණාට මේ සම්මා සම්බෝධියෙන් පත් වන නිකලස් බවට පත් වීම සඳහා චතුස්සත්‍ය අවබෝධය සඳහා ඔවුන් ගුරුවරුන් නොවන බව උන්වහන්සේට වැටහි ගියා. එබැවින් උන්වහන්සේ ගුරුවරයා වශයෙන් තෝරාගත්තේ පුද්ගලෙක් නොවේ, ධර්මයයි. අන බුදුරජාණන් වහන්සේ ගුරුවරයා වශයෙන් තෝරාගත්ත දෙයයි ධර්මය. ඒ ධර්මයේ හැසිරෙන්න ආයි ධම්මචාරී බවට පත්වන්නේ. මෙහිදී මට මතක් වෙන තවත් සරල කරුණක් ඉදිරිපත් කරමින් අප මේ සඳහා යන්න ඕන. ධම්මං සරණං ගච්ඡාමි. ධර්මයේ සරණ යමි. කුමක් සඳහාද? මේ තෙරුවනේ සඳහන් ධර්මයේ සරණ යන්නේ කුමක් සඳහාද? මානං දකින්නේ සත්‍යයට සංසාරගත දුක්ඛයක් පවතිනවා. ඒ සංසාරගත දුක්ඛෙන් අත මිදීම සඳහා තමයි ධර්මයේ සරණ කරගන්න ඕන. එහෙත් ලදරු කලදී හැම කෙනෙක් විසින් තෙරුවන් සරණ යාමේදී මේ ධම්මං සරණං ගච්ඡාමි යන්න කීවේ ප්‍රායෝගිකව එම ධර්මයේ සරණ කරගන්නවා කියන අරුතින්ද නැත. ඒ පාරම්පරික වශයෙන් කළා වූ කී කීවා වූ උච්චාරණයක් පමණයි, වදනක් පමණයි ඔවුන්ට ප්‍රායෝගිකව උනේ නැහැ. එබැවින් මා හිතනවා, පමණක් නෙමෙයි මා ප්‍රකාශත් කරනවා, දහම වටහා ගන්න නැතුව, දහම අවබෝධ කරගන්න නැතුව සරණ කරගත යුතු දහම කුමක්දයි කෙනෙකුට වටහා ගන්න ලැබෙන්නේ නැහැ. එබැවින් දහම හොයන්න වෙනවා. ත්‍රිපිටකයේ තුල දහම වශයෙන් සඳහන් වෙලා තියෙන්නේ කුමක්ද? අන්න ඒ විට අනිකුත් සමයන් තුර නැති විශේෂිත වූ ගැඹුරු කරුණක් බුදු පියාණන් වහන්සේ සමාජයට එලි කරලා තිබෙනවා. මෙයා අපට ගන්න පුළුවන් තැන් තිබෙනවා. ඔය දහම්සන ජාතකයේ වැනි කතා ජාතක දේශනාවල තියෙනවා කවුරුත් දන්න ගාතාවක්. ඒ ගාතාව ගැන ඒ ජාතක තුල පවා පවතිනු ලබන්නේ සියලු බුදුවරු විසින් ලොවට හෙළි කරනු ලබන දහම ඇතුළත් ගාතාවක් වශයෙන්. තිබෙන තැන ඉදිරිපත් කිරීමට අපහසු වුණත් අට්ඨක්කරාදී නිවදා සම්බුද්ධයන් ප්‍රකාශිතා කියන ගාථා පද දෙකෙන් කියවෙන්නේ බුදුවරු ලොවට පහළ වුණු ලබන්නේ සීල වෘතයන්ගේ ගුණ වර්ණනා කිරීමට හෝ හඳුන්වා දීමට නොව අක්ෂර 8කින් යුත් පද තුනක අරුත්ත ලොවට පැහැදිලි කිරීම සඳහායි කියන්නේ. මේවා ඔස්සේ අපි හොයාන විට දුරාචාරයේ පිටු දකින්න, සදාචාර ක්‍රියාවන් කිසිවක් පිටු නොදකින්න, ඒවා තුනම පවතින එකයි ධම්මං සුචරිතං චරේකට සම්බන්ධ වෙන්නේ. ධර්මයේ ස්ථිරෙනවා නම් ඔහුලඟ සුචරිතයක් පවතිනවා. ධර්මය භාවිතා නොකළොත් සුචරිතය හැසිරෙන පමණින් ධර්මයේ හැසිරෙන්නට ලැබෙන්නේ නැහැ. එබැවින් බුදුසමෙන් උගන්වනු ලබන මේ ධර්මයේ හැසිරීම යන්න ධම්මචාරී කියන වචන තුල අන්තර්ගත වෙන අතර ධම්මචාරීන් අපාගත නොවනවයි කියන එක කියවෙනවා. එවිට ධම්මචාරී පුද්ගලයා යනු ස්ත්‍රී හෝ පුරුෂ ගිහියෝ පැවිදි වශයෙන් මෙන් කලන්ට බෑ. යමෙක් ධහම වටහාගෙන එහි හැසිරෙන්නේ නම් ඔහුට ඒ ධර්මයේ ආරක්ෂාව ලැබෙනවා. මා පැහැදිලි කරන්න උත්සාහ කරන ආකාරයෙන් නම් ඔහු චිත්තසංතානගත දුක හඳුනාගෙන එයින් අත මිදීම සඳහා කටයුතු කරමින් සිටියේදී ඔහුගේ සිත පරිහාණ ධම්මසූත්‍රයේ සඳහන් පරිදි අපිරිසුදු වෙනවා වෙනුවට පිරිසුදු වෙන මගේ යමින් පවතිනවා. අන්න ඒ විට සමාජගත දුක සංසිඳවා ගැනීමට අවශ්‍ය මංපෙත් අනායාසයෙන් හෙළි වෙනවා. එයයි තේරුම් ගන්න අවශ්‍යමක් තිබෙන්නේ. එබැවින් අප දහමෙන් පිටපැන හොයන්නා වූ සුඛී සොම්නස් හමුවේදී ඒවා කෙලවර වන්නේ දුකින් බරිතව ඒවා සියල්ල අකමැත්තෙන් අතහැර යාමට සිදුවීමෙන් කියන කරුණ තේරුම් ගන්න. එබැවින් ඒකපාක්ෂික ගවේෂණයකට යන්නේ නැතුව චිත්තසංතානගත දුක අතපසකින් තබා සමාජගත දුක සංසිඳවා ගත්තොත් සියල්ල ලැබෙයි කියන අදහසින් ඉන්නේ නැතිව. බාහිර තිවෙන්නා වූ ඒ දුක්ඛල ස්වභාවය තරම් විශාල දෙයක් නෙවෙයි. බුදුන් වහන්සේ වදාළ පරිදි නම් ශාසයෙන් එකක් තරම් පුංචි දෙයක්. නමුත් චිත්තසංතානගතව පවතින දේ ඊට වඩා විශාලයි. එයින් නිදීන ඔය ත්‍රිපිටකය තුළ පවතිනා වූ යම් යම් සූත්‍රවල සඳහන් වෙනවා පැහැදිලි කරලා. මහණෙනි මම අතීතයේ දැනු ඉදිරියේදී දුකත් හේතුවක් නැතිව තනත් දේශනා කරමි. මාර්ගය. මට පෙනෙන්නේ බුදුරජාණන් වහන්සේලාට දේශනා කරන්න තිවිලා තියෙන්නේ මේ පමණයි. ඇතැම්ම අපේ සමාජයේ එහෙම දුකක් වටහාගත්තේ නැති වුණාට උන්වහන්සේ ජීවිතයේ දුකක් වශයෙන් වදාළේ නැහැ. ජීවිතයේ දුකක් නැතිව තනක් හඳුන්වා දුන්නා උන්වහන්සේ. නමුත් ඔවුන් පරිහරණය කරන ක්‍රමෝපායන් හේතු කොටගෙන ජීවිතයේ දුක් බරිත වෙන බව උන්වහන්සේ පැහැදිලි කරලා දාලා. එබැවින් දුක් බරිත බව අවම කරගෙන සිදුනා වූ දුක් සහිත හේතුවෙන් ඉවත් වී මේ මගක් ජීවිත තුළ ගෙන යන්නට. ඒ සඳහා ඇසරිය යුතු දහමක් පවතිනවා. දහමේ හැසිරීමේ අනු වර්තමානයේ සඳහන් පරිදි පොතපත ලැබීම හෝ ඒවා බෙදා දීම හෝ සරල කරුණක් වන්නේ නැහැ. වත්මන් සමාජයේ ධර්ම දානයයි පිණිස කළ ධර්ම දේශනා කිරීම හෝ පොතපත මුද්‍රණය කොට බෙදා හැරීම සිදු වෙනවා. ඒවා අයිතිවන්නේ මා දකින හැටියට පුණ්‍යක්‍රියාවලට, දස පුණ්‍යක්‍රියාවලට. මොකද මේ පොතකින් කෙනෙකුට තනිව ධර්මය ගන්න පුළුවනි නම් එහෙනම් ඉතින් අපේ ඉතිහාසය තුළ පවතිනා වූ මේ සද්ධර්ම ග්‍රන්ථ, ධර්ම විනය ග්‍රන්ථ තුලින් විහාරස්ථානයක නව සියලු දෙනාට ඒවා ගන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම න්‍යාය තුළ තිබෙන්නේම එබඳු පොතකින් පතකින් ගැනීමට වඩා ඒවා තේරුම් ගත්ත කෙනෙකුගේ ඇසුරින් ගන්න කියන එකයි. ඒ දහම් දෙසීම යන වටහාගත්ත කරුණක් පැහැදිලි කිරීමයි. හැබැයි මේ ශාසනයේ ඉතිහාසයේද අදද ඉදිරියටද වටහාගත්ත දේවල් පැහැදිලි කර දීම නැමැති මේ න්‍යාය ඉතා අගනා න්‍යායක් වශයෙන් තේරුම් ගන්න වෙනවා. බොහෝ තැතම් අන්‍යාගමික හිතවතුන් නැත්නම් අන්‍යාගමික පිරිස් ඔවුන්ගේ ආගම් තුළ එබඳු න්‍යායක් නොවන බව නිරන්තරයි. යම් යම් දේවල් උපුටා දැක්වීම හැරෙන විට එබඳු න්‍යායක් නොවන බව සඳහන් කරන ලබනවා. අපට එහෙම න්‍යායක් තියෙන හේතුවකුත් තිබෙනවා. ඒ උන්වහන්සේ පුරා 45 වසක් සිටමින් උන්වහන්සේ තේරුම් ගත්ත දෙය ලෝකයේ තියෙන සෑම දෙයක්ම උදව් කරගෙන උපමා වලින් දේශනා කොට තියෙන නිසා මේක තේරුම් ගන්න ඕන වදනක්. උන්වහන්සේ අපට තේරුම් ගත්තා. ඒ උන්වහන්සේට තනි වදනකින් හැමදාම කියන්න පුළුවනි. එසේ කිව්වම ඒක රසවත් වන්නේ නැහැ. ඒක ඒකාකාරී වෙනවා. එබැවින් උන්වහන්සේ සමාජයට පිවිසීමේදී සමාජයේ අය දන්නේ යම් දෙයක්ද? ඔවුන්ට පෙනෙන්නේ ගංගා ගලා යාමද? ඔවුන්ට පෙනෙන්නේ ගවයින් හැසිරීමද? ඔවුන්ට පෙනෙන්නේ බැම්මක් ඉදිකරන එකද? ඔවුන්ට පෙනෙන්නේ සොර බඩු පැහැරගෙන යාමක්ද? ඔවුන්ට පෙනෙන්නේ යමක් නිදන් කිරීමක්ද? මේ සියල්ල උන්වහන්සේට පුළුවන් වුණා දහම් පෙළ වශයෙන් භාවිතා කරන්න. මේ ඔබ තේරුම් ගන්න හොඳින් ඔය තිබෙන උපමා කතා කතාව විතරක් අරගෙන රස විඳින්න නැතුව මේ කතාවලින් පෙන්නන දිශානතිය තේරුම් ගන්න උත්සාහ කරන්න. අන්න ඒ විදිහ තමයි මේ හැම එකකින්ම පෙන්වන්න උත්සාහ කරන්නේ ධර්මයේ කියන එක. උදකෝපම පුද්ගල සූත්‍රයේ ජලජ ක්‍රියාකාරකම්ට නිවන් මඟ දේශනා කරනවා. ගෝපෝපම ගවපල්ලන්ගේ ක්‍රියාකලාපය උදව් කරගෙන ගවයින් හික්මීමේ කාරණා 11ක් උදව් කරගෙන නිවන් මඟ දේශනා කරනවා. අන්න එහෙමයි ඒක හැටි. යම් සිදුවීමක් ඇද්ද ඒ සිදුවීම මූල් කොටගෙන පහනකට බහලන තෙල් සහ වැටිය උදව් කරගෙන දැල්ල ඇවිලෙන ආකාරය සහ ඉදිරියට තෙල් සහ වැටිය බහලන්නේ නැත්නම් දැල්ල නිවි යන හැටි උදව් කරගෙන දුකින් අත වෙදෙන හැටි දේශනා කරනවා. මේ න්‍යාය ඔබ තේරුම් ගන්න. ඒ තේරුම් ගත්තාම ඒ එකකින් ඔබට මේ තේරුම් ගන්න පුළුවන්. අපි ඒ සඳහා කාලය ගනිමු මේ ආකාරයට. මා දකින්නේ මේ සමාජයේ දෙආකාර අවබෝධයකට එන්න ඕන කියන එකයි. එකක් තමයි අපි ඔය මව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් ලබා ගන්නා වූ අවාදන් ශාසන අවස්සේ සදාචාරයේ ගරු කරන හොඳ කෙනෙක් හෙවත් පුද්ගල සංවරයට පැමිණීම. පුද්ගල සංවරයට පැමිණීම තුළ පාපේ අවම වෙන්න පුළුවන්. නමුත් පින් සිදුවීම කියන කාරණය සහ පුහුදුන් බවෙන් නිදෙන්න බෑ. අර කියපු ශික්ෂාපද සංවරය තුළ ඉන්නේ පුහුදුන් බවෙන් යුක්ත අය. නමුත් බුදු පියාණන් වහන්සේගේ මේ ඉගැන්වීම තුළ පුහුදුන් බව බෙදීම කියන අර්ථයක් පවතිනවා. කොණ්ඩඤ්ඤ තවුසාගෙන් පටන් ගන්නා වූ ශාසනය තුළ දහම් මාසා ධර්මශ්‍රවණය කිරීමෙන් මොනවා වුණා කියලාද පෙන්වන්නේ? බණ අසසෝවාන්නේ කියන එක. මෙන්න මේ සෝවාන් කියන වචනට අදාළ කරුණ සිදු වෙන්නේ මොනවා මුල් කොටගෙනද? දහමක් මුල් කොටගෙන. දහමක් මුල් කොටගෙන ආවා වූ ගමන් මගේ වැරද්ද දැනගන්න ලැබෙන අතරින් පසු ඔහු නිවැරදි කරගන්නා මඟකට ප්‍රවිෂ්ඨ වෙනවා. එබැවින් මේ වැරදි මඟ සහ නිවැරදි මඟ කුමක් දැයි තේරුම් ගන්න. එවිට ත්‍රිපිටකයේ තුල සඳහන් වෙන්නා වූ විවිධ ගාථා උපමා හොයලා බලන විට තේරෙනවා සියලුම සංස්කාර ධර්මයන්ගේ ලෝකයාගේ පිළිගැනීම සහ බුදුරජාණන් වහන්සේගේ එලිකිරීම අතර පරතරයක් තිබෙන බව. අන්නේ පරතරයේදී පුහුදුන් පුද්ගලයාගේ පිළිගැනීම සහ එයින් සිදුවෙන හානිය ඔබ ඉගෙන ගන්න ඕන. ඒ හානිය තමයි ඔබට දුක් ගෙනත් දෙන්නේ කියන එක තේරුම් ගත්තාම ඔබට එයින් අත මිදෙන්නට ඕනකමක් ඇති වෙනවා. අත මිදෙන්නට මේ කරුණ වැටහෙන්න වෙනවා. මෙහිදී අර වදන් තුන ගන්න වෙනවා. අකුරු අටක් සහිත පද තුන. අනිත්‍ය දුක අනත්ත. අපි කතා කරනවා අනිච්ච දුක්ඛ අනත්ත කියලා. තව ඔක 11 කිනුත් දේශනා කරනවා. අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ පරතෝ ශුඤ්‍යතෝ කියලා. එහෙම වචන ගොඩකිනුත් දේශනා කරනවා. තවත් සූත්‍රයක අනිත්‍ය අනාත්ම වශයෙන් පමණක් දේශනා කරනවා. මේ වදන් වලින් පෙන්වන දිශාව වරද්දගත්තම අදාළ දේ තේරුම් ගන්නේ නැහැ. මෙන්න මෙතනයි ලොකුම පැටලිල්ල තියෙන්නේ මේ සමාජයේ. එවැනුයි අපි නැවත නැවතත් මේ කරුණු පැහැදිලි කරන ලබන්නේ. සංඛාරා සංස්කාර ඒක රාශි වූ දේවල් එකට එකතු කරන දේවල් කියලා පෙන්නවා. බැලුල් බැලමට බාහිර වස්තුන්ගේ එහෙම නැත්නම් අපිට පෙනෙන මේ රාශි වූ දේවල් වලටත් අපිට සංඛාර කියන්න පුළුවන්. එහෙමත් අරුත් ගන්නන සහම අරුත් දේශනා කිරීම පවතිනවා. සමාජයත් එහෙම විග්‍රහ කරනු ලබනවා. ඒ වගේ කැඩී විසිරී යාම විනාශ වී යාම සංඛාරයන්ගේ අනිත්‍ය වශයෙන් ඇහැට බැලුවම හරි. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ දහම් පිළිවංගව ගත් කලයේ ඇහැට පෙනෙන දෙයක් වශයෙන් පෙන්වන්නේ නැහැ. අයං ධම්මෝ පඤ්ඤාවන්තස්ස. අනේ අයං ධම්මෝ පඤ්ඤාවන්තස්ස කියපු එකේ අයං ධම්මෝ කියන්නේ කුමක්ද? මේ ධර්මය. ඒ තේරුම් ගන්න වෙනවා. ඒ තේරුම් ගැනීමේදී ඔබට මෙන්න මේ වදන් ටික මනවින් එකතු කර ගන්න වෙනවා. අපි උපදින්නේ මැරෙන්නේ ජීවිතේට එක වතාවයි කියලා තමයි අපට තේරෙන්නේ. ඒ සම්මුති ධර්මයේ. නමුත් බුදුන් වහන්සේගේ ගැඹුරු දන්වීමේදී අපට නිරන්තර උපතක් සහ මරණයක් තියෙනවා. ඒ නිරන්තර උපත සහ මරණයට කියනවා ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම කියලා. මෙන්න මේ ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම තුළ තිබෙනා වූ ව්‍යාජත්වය සහ නිර්වාජත්වය අපි තේරුම් ගන්න ඕනේ. ව්‍යාජත්වයට ධර්මය කියන්න බෑ. නිර්වාජත්වයට තමයි ධර්මය කියන්න පුළුවන්. එබැවින් බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මයේ පවතින්නේ බාහිර වස්තුවක නොවේ. පොතපතේ ඊට අදාළ දිසානතිය පෙන්වා තිබුණාට පවතින්නේ මා දකින ආකාරයට නම් ස්කන්ධ පංචකය තුලයි. ස්කන්ධ පංචකය තුලට එන ධර්මයන් ඔබ දකින්නේ කෙවදු ආකාරයෙන්? ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් ඔබ දකින්නවාද? ඔබට අදාළ ආකාරයකින් ඔබ දකින්නවාද? බුදු පියාණන් වහන්සේ නම් ඔය කන්දක වර්ගයේ සූත්‍ර දේශනාවල පෙන්වලා තිබෙන්නේ අසෘතවත් පෘතක් ජනයා ආර්යයන් වහන්සේලා දකින්නේ නැතිව ආර්ය ධර්මයට ප්‍රිය කරන්නේ නැතිව ආර්ය ධර්මයෙන් හික්මෙන්නේ නැතිව වෙනත් විදිහකට දකින්නයි කියලයි. අන්නේ වෙනත් විදිහට දකින්න එකට ධර්මය කියන්නේ නැහැ. රූපං වා අත්තනෝ සමනුපස්සති කියලා පටන් ගන්නා වූ මේ සූත්‍ර දේශනා ව්‍යවහාරයන් විස්තර කොට ගත්තම කොහොමද පෙන්වන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියනව මේ ස්කන්ධ ධර්මයන් නিত্য සුඛාත්මකට දකින්වයි කියලා. ඒතන් මම හේතු හමස්මින් ඒසෝ මේ අත්තා දර්ශනයෙන් දකින්වයි කියන එක. නමුත් සුකන්ති විත්තං අරියේහි සක්කායස් සූපරෝධනං. ආර්යයන් වහන්සේලා මේ සක්කාය උපරෝධණය නැත්තන් මිදීම සැප වශයෙන් පෙන්නවා. පච්චමීක නිදං හෝති. සබ්බං ලෝකේක පස්සතං. සියලු ලෝකයාම ඊට එරෙහිව යනවා, විරුද්ධ වෙනවා, ඒක පිළිගන්නේ නැහැ කියලා කියනවා. ඒ පෘථග්ජන කියන වචනෙන් කියවෙන්නේ බුදුන් වහන්සේ වදාළ ධර්මයේ අනුමත කරන්නේ නැති, පිළිගන්නේ නැති කියන එක. උන්වහන්සේට ගරු කරාට, වැඳුම් දෙඳුම් කළාට ඔවුන්ට හදවතක් හැකියාවක් නැහැ බුදුන් වහන්සේ වදාළ ධර්ම සත්‍යයි කියලා පිළිගන්න අනුගමනය කරන්න. ඒ සත්‍යයි සහ අනුගමනය කළ යුතුයි කියලා දැනට එන්නේ අර අනාර්ය භාවය. පොහුදුන් භාවය කියන එකෙන් මිදෙන පැත්තට ආවහම. එතකොට ආර්ය භාවය කියලා කියනවා. මානම් දකින්නේ තථාගතයන් වහන්සේ වදාළ දහම සරණ කර ගන්නෝ ආර්ය භාවයටපත් උනායි වශයෙන්. ආර්ය භාවයටපත් නොවන කෙනෙකුට තථාගතයන් වහන්සේගේ දහම සරණවන්නේ නැහැ දුකින් අත මෙදීමට. මේ දහම තියෙන්නේ තමන්පත් වූ දුකින් අත මෙදීම සඳහා. දහම විසින් ඔබ දුකින් මුදවා ගන්න ලබනවා. එබැවින් සංසාරගත දුකින් අත මෙදීම සඳහා තථාගතයන් වහන්සේ හෙළි කළ වදාළ දහම මම සරණ කරගනිමි යන්නයි දහමේ ධම්මං සරණං ගච්ඡාමි යන්නේහි ගැඹුරුම අර්ථවන්නේ. ඔබට එම දහමක් වැටහෙන්නේ නැත්නම් ඔබ ජීවිත කාලයම මේ තියමින් සිටිනවා ඇරුණහම ඒ වර්තමාන මොහොතේ සරණ කරගත යුතු මේ දහම පිළිබඳව අවබෝධයක් නැතුව ජීවිතේ ගෙවා දමමින් ලබාගත් අවස්ථාව, වාසනාවන්ත අවස්ථාව අහිමි කරගනු ලබනවා. ඒ තමයි මේ සමාජයේ සිදුවෙන අවාසනාවන්ත කේදවාචකය. මොකද මේ ඉඩකඩ කියන එක පිළිබඳව බුදුන් වහන්සේ ඉගැන්වීමේ පවතින්නේම මනුස්ස පටිලාභෝච පමණක් නොවේ. මනුස්ස පටිලාභේ ලැබෙන්න වෙනවා. සද්ධම්මස්සක දේශනා. සදහම් ලැබුණොත් අනුගමනය කිරීමෙන් පමණයි මේ මගින් නිදහස් වෙන්න පුළුවන්කමක් තියෙන්නේ. එහෙනම් ඔබ මනුස්ස ප්‍රතිලාභය ලබාගෙන මේ දුකින් අත මිදීමේ සදහම් මඟ කුමක්දයි කල්යාණ මිත්‍රයන් ඇසුරකට තේරුම් ගන්න. තේරුම් ගත්තම ඔබට තේරේවි ඔබ යන මඟ මෙතෙක් ආ මඟට ශාසනය සඳහන් වෙන්නේ අනුසෝතගාමි ප්‍රතිපදාව කියලා. ඔබට ආපහු හැරෙන්න සිද්ධ වෙනවා. ඒකට කියනවා පටිසෝතගාමි ප්‍රතිපදාව කියලා. අනුසෝතගාමි ප්‍රතිපදාව කර්ම රැස් කරන මාර්ගයයි, පටිසෝතගාමි ප්‍රතිපදාව කර්මක්ෂය කරන මාර්ගයයි. මේ අනුසෝතගාමි ප්‍රතිපදාවේ දිශානතිය ඉලක්කය කුමක්ද? පටිසෝතගාමි ප්‍රතිපදාවේ දිශානතිය ඉලක්කය කුමක්ද? බලන් වලින් ගත්තොත් අනුසෝතගාමි ප්‍රතිපදාවේ දිශානතිය ඒතං මම ඒතෝහමස්මින් ඒසෝ මේ අත්තා, එහෙම නැත්නම් නිත්‍ය සුඛාත්. පටිසෝතගාමි ප්‍රතිපදාවේ දිසානතිය නේතං මම නේතෝ හමස්මින්න මේ සෝවත්තා නැතානි දුක්ඛානා. එබැවින් තෙපි ඔබ ගොසින් තෙවලා බුදු වදන් උගන්වයි වදාළසේක කියලා බුත්සරණේ සඳහන් වෙන තෙවලා බුදු වදන් ත්‍රිපිටකය යනුවෙන් ඇතමුන් සඳහන් කළාට මට නම් තේරෙන්නේ අනි දුක්ඛානාත්මය කියලායි. මොකද ත්‍රිපිටකයේ පුරාම බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන සියලුම සංස්කාරයන්ගේ සැබෑ ස්වභාවය අනිත් දුක්ඛ අනාත්ම බවයි. නමුත් මේ වචන තුන පාඩම් කර ගැනීම හෝ විභාගට ලීම හෝ ප්‍රකාශ කිරීම නොවේ. අනිත්‍ය කියන්නේ කුමක්ද? ඒක පිළිගන්න වෙනවා. තේරුම් ගන්න වෙනවා. අන්න ඒ අර්ථ මේ සමාජයේ පවතින යම් ආකාරයකට ව්‍යාකූලව. සදහම් තේරුම් නොගත්ත අය Tamanට තේරෙන අර්ථය ඇතිවීම නැතිවීම අනිත්‍ය විදිහට. බාහිර ලෝකයේ විනාශය අනිත්‍ය විදිහට. භාවිතා කරන්න පුරුදු වෙලා තිබෙනවා. නමුත් බාහිර ලෝකෙට යන්න එපා. බාහිර ලෝකෙ ගැන බුදුන් වහන්සේ වදාරන්නේ නැහැ. උන්වහන්සේ වදාරන්නේම රූප වේදනා සංඥා සංකාර විඥානක නෙමේ ස්කන්ධ පංචකය අනිත්‍යද අනාත්මද නිට්ටද ආත්මද. මම දකින්නේ ස්කන්ධ පංචකය තුල සිදුවෙනා වූ දෙයක් සහ නිවැරදි කරගත් දෙයක් වශයෙන් ස්කන්ධ පංචකය තුළ සිදුවෙනා වූ දෙයක් තමයි අනවබෝධයෙන් මේ නිත්‍ය කොට ගැනීම. ස්කන්ධ පංචකය තුළ සිදුවෙනා සිදු විය යුතු දෙයක් තමයි නිත්‍ය කොට ගැනීමෙන් සිදුවෙන හානිය වළක්වා ගැනීම සඳහා අනිත්‍ය කොට ගැනීම. අපහසුම කාර්යය මෙයයි. එයා අපහසුම කාර්යයේදී තේරුම් ගන්න ඕන මොකටද මේක මේ භාවිතා කරන්න කියන එක පිළිබඳව. ඒක තේරුනේ නැත්තම් තේරෙන්නේ නැහැ අවශ්‍ය දේ කරන්න. ඔබ හිතනවාද ඔබට මේ ලෝකේ ජීවත් වෙනකොට ලැබෙන අටලෝදහම මේ කම්පිත භාවය බාහිර ලෝකයේ තියෙන දෙයක් කියලා? බාහිර ලෝකයේ තියෙන පුංචි හේතුවක් පමණයි. ඒ සිද්ධිය ඔබට කම්පාවක් ඇති කරන ලබන්නේ සිද්ධිය නොවේ. සිද්ධිය හේතුවෙන් ඔබ ළඟ තිබෙනා වූ බාර ගැනීමක් හේතුවෙන්. එබැවින් කෙනෙකුට මේ සිදුවීම සහ බාර ගැනීම අතර පරතරයක් තියෙන බව ඉගෙන ගන්න වෙනවා. සිදුවීමම නම් අපිට මේ ලෝකේ දුක් ගෙනත් දෙන්නේ කවදාවත් බුදුවරු එක්කෙනෙක් නෙමෙයි දහ දෙනෙක් ඉපදලා ධර්ම දේශනා කළත් අපිට මිදෙන්න බෑ දුකින්. නමුත් මේ සිදුවීම නොවේ දුක් ගෙනත් දෙන්නේ කියන කාරණය තමයි බුදුවරුන්ගේ හෙළිකිරීම. මෙහෙම මෙහෙම කියවට තේරෙන්නේ නැත්නම් සරල උදාහරණයකින් ගන්න. මේ සවන් දෙන ඔබ හෝ මම විදේශික භාෂාවක් දන්නේ නැහැ කියලා කියන විදේශික භාෂාවේ අපේ භාෂාවෙන් නම් අයන්නවත් කියලා හිතන්නකෝ. ආරම්භක අකුරවත් දන්නේ නැහැ. අපි ඉදිරියට එන පුද්ගලයෙක් අප විසින් කරපු ක්‍රියාවක් හේතු කරගෙන අමනාප වෙලා කේන්තියෙන් අපට හොඳටම දොස් පවරාගෙන යනවා. පරිහාසයට පරිවාසය ලක් කරනවායි කියලා කියනවා. හොඳයි සිංහල භාෂාවෙන් අපට එහෙම කෙනෙක් දොස් පැවරුවොත් මොකද වෙන්නේ? අපි ඒක බාර අරගෙන කලබල වෙනවා. එහිදී තිබෙන දෙයක් තමයි බැනීම සහ බාර ගැනීම කියන දෙකක් තියෙනවා. බැනීම නොවේ අපට දුක් ගෙනත් දුන්නේ බාර ගැනීම. ඒ කියන නපුරු අදන්තික වෙනත් භාෂාවකින් භාවිතා කරයි කියලා හිතන්න. බැනීම සිදු වුණා. ඇයි බාර ගත්තේ නැත්තේ? ඇයි කලබල වෙන්නේ නැත්තේ? බාර ගැනීමක් නැති නිසා. මෙන්න මෙතන තේරුම් ගන්න දුකින් නැත මිදෙන්න නම් මේ වෙනස තේරුම් ගන්න වෙනවා. මේක දෙකක්, එකක් නෙවෙයි. බැනීම සහ බාර ගැනීම. පුරුදුන් සමාජයේ උත්සාහ කරන්නේ කටවහන්න, බැනීම වහලා දාන්න. එහෙම නැත්නම් පොදු සමාජයේ උත්සාහ කරන්නේ බාහිර සංසිද්ධීන් පාලනය කරන්න. කවදාවත් කරන්න බැරි දෙයක්. එබැවින් බුදු පියාණන් වහන්සේ මේ පිළිබඳව පැහැදිලි කර වදාරන්නේ බාර ගැනීම නවත්තන්න. බාර ගැනීමයි ඔබට අවුල ගෙනත් දෙන්නේ. මේ සංසිද්ධියක් බාර ගැනීමට කුමක්ද කියන්නේ? අනේක තේරුම් ගන්න වෙනවා. සංසිද්ධින්ට කියනවා අපි ලාභාලාභ සැප දුක් නිඳා ප්‍රසංසා කියලා. සංසිද්ධින් වල වටිනාකම් දීවට අපි කියනවා හතරකට කැමති හතරකට අකමැති කියලා. කැමතිකට කියනවා ඇලීම කියලා. අකමැතිකට කියනවා ගැටීම කියලා. එතකොට මේ සිද්ධින් අපට දුක් ගෙනත් දුන්නේ නැති බවට සාධකයක් තමයි ඔය ලදරු කාලේ ජීවත් වෙන දරුවන්ගේ මව පියා මිය ගියයි කියලා බාහිර ලෝකයේ යම් යම් දේවල් සිදු වුණායි කියලා ඒවැය පිළිබඳ කම්පනයක් නැතුව ජීවත් වෙනවා. අර සිදුවීම නිසා නෙමෙයි කම්පනයක නද්දුන්නේ බාර ගැනීම නිසා. එතකොට එහෙමනම් ඒ සංසිද්ධීන් ඔවුන් ඒ වන විට තමන්ගේ කොට තමන්ගේ ආත්මයේ කොට බාර අරන් නැහැ. එබැවින් මේ නিত্য සුඛාත්ම කියලා කියන්නේ සංසිද්ධීන් මම කොට මගේ කොට ගැනීමට. මම කොට මගේ කොට ගැනීමට කියන්නේ අල්ලා ගැනීමට. ඒවා සමග ඇලීමට. අනේ ඇලීමේදී අපි මම නොවන දෙයක් මම කොට ගන්නවා. මගේ ආත්ම නොවන දෙයක් මගේ ආත්ම කොට ගන්නවා. මෙන්න මෙතන තමයි ධර්මයෙන් පිටපැනීම කියලා කියන්නේ. එබැවින් පුදුන් පුද්ගලයාගේ දර්ශනය බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ ආකාරයට ගත් කල ඔවුනොවුන් ඉන්න තැන ඒ සංස්කාරයන් නිත්‍ය සුඛාත්මකට ගැනීම. ඒකට උන්වහන්සේ වදාරන්නේ ඒතම් මම ඒතුවමස්මින් ඒසෝ මේ අත්තා කියලා. ඒ සංස්කාර කියන ලක්ෂණයට අයිතිවන්නේ ඊට පස්සේ බාහිර ලෝකෙ එකතු කිරීම නෙමෙයි. සිත තුළට ඒක රාශි වෙන්නා වූ යලි එබඳු උපතක් එබඳු දුකක් හට ගැනීමට සමත් වන්නා වූ ශේෂගත හේතුවක්. මේ චිත්තසංතානයේ ඉතුරු වෙන්නා වූ ශේෂගත හේතුව වලට තමයි සංකාර නැත්තම් රැස්කිරීම කියලා කියන්නේ. ඒවා ඔබට තේරෙන භාෂාවෙන් කියනවා නම් ලෝභ දේශ මොහ මූලිකට ගත්තා වූ පෞසිද්ධ වෙනවා කියන අර්ථයේදී අපුඤ්ඤාභි සංකාරයට මම කියලා කියන්නේ. ඊට වඩා මෙහා පැත්තේ මම කියන හැඟීම තිබියදී කිසියම් ආකාරයේ ඇලීම් යුක්ත වෙන්න එකතු වෙන හේතුවක් කරන ඒවට කියනවා පුඤ්ඤාභි සංකාර කියලා. ඒවත් ඇලීම නැත් නෑ කියන්න බෑ. මුලාව නෑ කියන්න බෑ. මුලාව හඳුනාගත්තද පුද්ගලයා හඳුනාගත්තේ නැති පුද්ගලයා ඔය දෙක අතරා ඉදිරියට යාමේදී භාරත සමාජය තුළ තවත් දෙයක් මම කොට ගත්තයි කියලා තියෙනවා. ඒවට සිංහලෙන් ධ්‍යාන කුසල් කියන අතර අනිජ්ජාභි සංකාර කියලා කියනවා. දැන් ඔබ තේරුම් ගන්න ඕන. මේ ලෝකේ ජීවත් වෙන්න ගිහිල්ලා ස්කන්ධ ධාතු ආයතන ධර්මතාවයන් ඉගෙන ගන්න නැති කෙනෙකුට සංස්කාරයන් නිත්‍ය සුඛාත්මකට ගැනීම නැමැති මේ වරදේ බැඳීම ස්වභාවයෙන්ම සිදු වෙනවා. ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි ભેදයකින් තොරව. අනතුරුව ඔහු මේ නිත්‍ය සුඛාත්ම සංකල්පය තුළ කර්මක්ෂය කරනවා නෙමේ කර්ම රැස් කරනවා. එවිට එන්න එන්න චිත්ත සංතානගත දුක වැඩි වෙනවා. ඇයි? ලෝභ දේශ මොහ වැඩි වෙන විට හිතන්නේ අන්තවාදීව. හිතන්නේ මුලාවෙන්. හිතන්නේ අහංකාරයෙන් යුක්තව. එවිට තවදුරටත් පරිහානිය ඉක්මන් කරනු ලබනවා. අන්න කෙනෙක් දුකටපත් කරනු ලබන්නේ නිත්‍ය සුඛාත්ම සංකල්පයේ භාවිතා කිරීම තුළ ඒවා පරතරයට ගෙන යාම නිසා බව. අන්න මේ ඉගෙන ගන්න වෙනවා. මේ ඉගෙන ගත යුත්තේ අවුරුදු 90ක් ජීවත් වෙලා අනතුරු නෙවෙයි. තේරුම් ගන්න ඕන කරුණ ඒකයි. ජීවත් වෙන්න ඕන අය මේක මුලින් ඉගෙන ගන්න ඕන. ඉගෙනගෙන මේක ජීවිතේට යොදා ගන්න පුළුවනි නම් එවිට අර චිත්තසංතානගත හේතු ඉතුරු වීම එතනින් නතර වෙනවා. අවමයටපත් වෙනවා. එදෙනින් එහාට අස් වෙන්න ගන්නවා. එහෙම නැත්නම් තවදුරටත් ඒක වැඩි වෙමින් යනවා. මේ වැඩි වෙමින් යාමේදී එන්න එන්නම සිදු වෙන කාරණයක් තමයි පරිහාන ධම්ම සූත්‍රයේ සඳහන් පරිදි පරිහානියට පත් වෙන එක. මේ තේරුම් ගත යුතු ප්‍රායෝගික සංසිද්ධියක්. එබැවින් බුදුන් වහන්සේ ලෝකයාගෙන් බලාපොරොත්තු වෙන්නේ ජීවිතාවසානයේ දුකසේ මියාම නොවේ. සුසුකං වත ජීවාම නම් වූ සුඛවග්ගේ පුරා සඳහන් කරනු ලබන්නේ සතුටින් ජීවත් වෙනවා කියලා උන්වහන්සේලා. උන්වහන්සේලාට තියෙන සතුටට කියන්නේ අවේදිත සෝය කියලා. අවේදිත කියන්නේ විඳීමක් නැහැ කියන එක නෙවෙයි. විඳීම විඳින්නෙක් වශයෙන් බාර ගැනීමක් නැහැ කියන එක. ඒවත් නිත්‍ය සුඛාත්ම සංකල්පේ තර නැහැ කියන එකයි. මෙබැවින් ඔබ දුකටපත් කරන්නේ නිත්‍ය සුඛාත්ම සංකල්පයයි. ඒ ඔබ වදනෙන් භාවිතා නොකලාට අරමුණු අල්ලා ගැනීමේදී ජීවිතේ පුරාම කරගෙන ඉන්නේ අයයි. එවිට ඔබගේ දුක් ඔබට ගෙනත් දෙන්නේ මේ නිත්‍ය සුඛාත්ම සංකල්පයයි. එවිට බුදුවරු ලෝට හෙලිකරන ලබන ධර්මතාවයේ අනිදුක්ඛානාත්මය නම් ඒ ධර්මතාවයේ වන විට නිත්සුඛාත්ම කියන්නේ ධර්මතාවයක් වෙන්නේ නැහැ, ධර්මයේ වන්නේ නැහැ. නිත්සුඛාත්ම සංකල්පයේ සරණයේදී කෙනෙක් අධර්මයයි සරණ කරගන්නේ. අන්න දුක් වැඩි වෙන්නට හේතුව. එබැවින් ධර්මශ්‍රවණයකට මේ දේ තේරුම් ගන්න. ඔබ වෙනුවෙන් ඔබ තේරුම් ගන්න ඕන. ඔබ වෙනුවෙන් ඔබ තේරුම් ගන්න ඕන. බුදුන් වහන්සේ වදාළ පරිදි නම් යමක් කරගන්න කල් වේලා ඇතිව ඒකට කියනවා තින්නම් අඤ්ඤතරං යාමං පටිච්චංගේ පඬිතෝ කියලා. සමන්ට පවතිනවා යාම තුන. ළඟරු කාලය අතහැර මහලු කාලය අතහැර මේ නව යවුණේ භද්‍ර යවුණේ අග්‍ර යවුණේ කෙනේ යවුණේන් තුنين එකකදී. ඔබ ඉන්නේ කොතනද ඒ තැන වීම. වඩාත්ම හොඳයි නව යවුණේන්ම ගන්න පුළුවන් නම්. එතකොට අර කෙලස් මල්ල කෙලස් වලින් බර වෙන එක වළක්වාගෙන දුකේ උපරිමයට නැගීම වෙනුවට ඇති කරගත්තා වූ දුක් වලට හේතු අයින් කරන මාර්ගය යන්න පුළුවන් වෙනවා. ජීවත් වෙනකොට ආහාර ගන්න ඕන වගේ, ජීවත් වෙනකොට මරණය දක්වා ජීවත් වෙන්න ඕන වගේ, ජීවන රටාවට බුදු පියාණන් වහන්සේ ලබා දෙනවා නව වටිනාකමක්. දුක් වලට හේතු රැස් කරමින් ජීවත් වීම වෙනුවට අස් කරමින් ජීවත් වීම. මෙන්න මේක ඔබට තේරෙන්න ඕන. එතකොට රැස් කරමින් ජීවත් වෙන්නේ කුමන දර්ශනයක් නිසාද? ඒ යමක් එකතු කරනවා නම් එකතු කරනකොට ඒ මල්ල බර වැඩි වෙනවා. අන්න ඒ වගේ අපි මේ නිත්‍ය සුඛාත්ම සංකල්පය තුළ දුක් වලට හේතු හිත තුළ ගබඩා කරමින් විශාල කරගනිමින් රැස් කරගන්නමින් සිටිනවා. ඒකට කෙනෙක් නිත්‍යයි සුඛයි ආත්මයි කියලා වදන කියන්න ඕන නෑ. අවශ්‍ය වෙන්නේ ඕනෑම ආරම්මණයක් සමග ඇලෙන එක හෝ ගැටෙන එක. ඇලෙන එකට අල්ලා ගැනීම කියනවා, ගැටෙන එකට ප්‍රතික්ෂේප කිරීම කියලා කියනවා. අල්ලා ගැනීමත් ප්‍රතික්ෂේප කිරීමත් දෙකම අනතුරුව නිත්‍ය බවට පත් වෙනවා. එතකොට ඒකට කියන්නේ මම කියලා. මේ නිත්‍යයි මමයි දෙකක් වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න. මෙතන තමයි අපිට වැරදිලා තියෙන තැන. අපි ඉතින් බාහිර දේවල් අනිත්‍ය වෙනවා කියලා පාඩම් කරගෙන ඉන්නවා. නිත්‍යානු මම බව, අනිත්‍යානු මම නොවන බවක් තේරුම් ගන්න ටිකක් කල්යයි. ධර්ම ශ්‍රවණය කරන්න වේවි. අන්න ඒක තමයි රහස. ඒතං මම ඒතෝහමස්මින් ඒසෝමේ අත්තා කියන පාළි යෙදුම් වලට තව පැත්තක පෙන්නනවා නිත්‍ය සුඛාත්ම කියලා. එක තැන තියෙන දේවල් මම මේ පෙන්වන්නේ. එහෙනම් එයින් කියවෙන්නේ ඒ කර්මම නේද? අරමුණක් බාරගත්තම මට බැන්නා හරි මට ගැහුවා හරි මට පාඩුවක් සිදු වුණා හරි ආදී වශයෙන් ඒ බාර ගැනීමට තමයි නිත්‍ය කියන්නේ. නිත්‍ය වුණාම එහෙනම් ඒක මම වෙනවා එහෙනම් මගේ ආත්මය වෙනවා. දැන් මගේ ආත්මය කියන්නේ ජීවිතයට නෙවෙයිනේ. ඔබට උපදින විවිධ සංකල්ප හැඟීම් තේරුම් ගන්න. ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, බය, සතුට. ඒ මොහොතේ උපදින ඕනෑම හැඟීමක් බාරගත්තම මම වෙනවා. එවිට ඔබ උද්ධාමයටපත් වීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට පෙළඹෙනවා. ඔබට වේදනාකාර සිදුවීම් වලදී ඔබව ප්‍රතික්ෂේප කරමින් අන් අයට පහර ගහන්න භාවිතා කරනවා. ඔබට ඇලීමක් සහිත දේවල් ආවම ඔබ උද්ධාමයටපත් වෙනවා. අන්නේ ඇලීම ප්‍රතික්ෂේප කිරීම දෙකම මමත්වයේ ප්‍රතිඵලයක්. මේකට අපි කියන්නේ ප්‍රතික්‍රියාව කියලා වර්තමාන සමාජයේදී. ඔබට දකින් දහන හැම සංසිද්ධියක් හමාර කර ගැනීම වෙනුවට ඔබට ප්‍රතික්‍රියාවක් දක්වන්න තියෙනවා. මේ ප්‍රතික්‍රියාව පිටපස සිටින්නේ මමත්වයේ බව ඔබට තේරුම් ගන්න පුළුවන් ඉන්නේ. ඉවසීමක් නැහැ කියන එකේ තේරුම ඒකයි. හිතට එන දේ කායට වචනට පාවිච්චි කරමින් මහ විශාල විනාශයක් කරන ලබනවා. මේ වහ විශාල විනාශයන් කරන ලබන්නේ ඔබේ කය වුණාට ඒ සඳහා ඔබ මෙහෙවන ලබන්නේ මොහොතේ හිතට ආවා වූ ලෝභ මෝහ හෝ දේශ මෝහ විසින්. එබැවින් මේ ලෝකේ සතුටින් ජීවත් වීම සඳහා නම් මරා දැමිය යුත්තේ මිනිසුන් නොවේ. මිනිසුන්ගේ සිත් සතන් වල වැඩි දියුණුවෙන් පවතින ලෝභ මෝහ සද්වේශ මෝහ. ලෝභ මෝහ දේශ මෝහ වැඩිවන්නේ නිසසුකාත්ම සංකල්පයේ පරිහරණය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්. එබැවින් ශේකල යුත්තේ ලෝභ මෝහ සද්වේශ මෝහ. එබැවින් ඉතිලෝක රුදු පියාණන් වහන්සේ වැනි උත්තමේ ලෝභක්ඛය නිබ්බාණං දෝසක්ඛය නිබ්බාණං මෝහක්ඛය නිබ්බාණං කියන වදන් දේශනා කරලා තිබෙනවා. ප්‍රතිපදාව වියුත්තේ ලෝභ දේශ මෝහ රැස් කිරීම නොවේ කිරීමයි. ලෝභ දේශ මෝහ රැස් කරන්න ගියාපුවම චිත්තසංතානගත දුක වැඩි වෙනවා. සමාජගත දුක සංසිඳවන්නට ගිහින් ලෝභ දේශ මෝහ රැස් කරන්නම් ඒකයි දුකටපත් වන්නේ. නම් චිත්තසංතාන උද්දගත දුක වටහා ගත්තොතින් ඔවුන් ලෝභ දේශ මෝහ රැස් කිරීම වෙනුවට අස්කිරීම ආරම්භ කරනවා. සිත පිරිසුදු වෙන විට තමන් බලාපොරොත්තු වන දේවල් ස්වයංක්‍රීයව තමන් වෙත හිමි වෙනවා. අර තමන් බලාපොරොත්තු වන පැත්ත. එහෙම දෙයක් ඒ ධම්මෝහවේ රක්කති ධම්මචාරී කියන වදන තුළ තියෙන බව ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙලා ඉගෙන ගන්න වේවි. අධර්මයෙන් හොයන් හදන දේවල් ධර්මස් ධර්මයේ සරණ තුළ ස්වභාවිකව පිරායාසෙන් ඔබ වෙත හිමි වෙනවා. එබැවින් මෙතන මේ රහස තේරුම් ගන්න වෙනවා. මේ නිත්‍යසුකාත්ම සංකල්පයේ කියන එක තුළ ලෝභ වැඩෙනවා, දේශ වැඩෙනවා, මෝහ වැඩෙනවා, ඒ කියන්නේ දුක් වැඩෙනවා. එහෙනම් වැඩෙන්නේ නිත්‍යසුකාත්ම සංකල්පය තුළ. සෙවෙන්නේ අන්න ඒක තේරුම් ගන්න වෙනවා. වැඩෙන එකට ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ නැහැ. ධර්මයට සාපේක්ෂව ඒ අධර්මයයි. එබැවින් මේ පුද්ගලයා සමාජයේදී බුදුන් වහන්සේ වදාළ ධම වෙනුවට අධර්මයක් සරණ කර ගනිමින් ලෝකයේ තුල ඇලෙමින් සීනිවලට ඇලුන ඇඹලෙකට වෙන දේ මැස්සෙකුට වැටුන දේ වගේ ගැලවෙන්න බැරි තැනක හිර වෙනවා. එබැවින් මේ කල්ැතුව තේරුම් ගන්න. තේරුම් ගත්තම ඇලෙන්නේ නැතුව ලෝකේ ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් පවතිනවා. එවිට අපිට ප්‍රතිපදාව බවට පත්වන්නේ කෑම බීම ඇඳුම් පැළඳුම් රැකියා කිරීම නතර වීම නොවේ. ඒ සියල්ල යහපත් නම් ඔබ සතු වගකීම් නම් ඒ සියල්ල පවත්වාගෙන යන්න වෙනවා. නමුත් ෂය වෙනු ලබන්නේ රැස් කරපු දේවල් වලින් ඇවිදින් ආපහු රැස් වෙන්නේ නැතුව අවසන් වෙනු ලබන්නේ අතහැරීම හෙවත් අනිදුක්ඛ අනාත්මේ. ඉදිරියට නොතැබීමෙන් ප්‍රතික්‍රියා නොදැක්වීමෙන් ඔය සතිපට්ඨානය වඩනවා කියන වචනෙන් කියවෙන්නේ ඕන ඕක. වෙනත් ඉරියව්වක් දිහා බලා සිටීම නම් ලෝභය, දේශය, මෝහය අවසන් වෙන ආකාරයට කටයුතු කිරීම සතර ඉරියව්වේදී. ඒ පිළිබඳ මේ මොහොතේ පැහැදිලි නොකලත් අපි ඉදිරියට ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරන්න කල්පනා කරන ලබනවා. එබැවින් බුදු පියාණන් වහන්සේ 15 සමාජයේ උන්වහන්සේගේ සදහම් පවතින සමාජය තුළ ධම්මචාරියෙක් වීම සඳහා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කියන මේ ප්‍රභේද බලපාන්නේ සීල සංස්කාර ධර්මයන්ගේ පරම සත්‍ය අනිත්‍යකානාත් බව ඉගෙන ගන්න. පෘථග්ජන පුද්ගලයාගේ දර්ශනීය නිස්සුකාත්ම බව ඉගෙන ගන්න. ඒ තුලින් කර්ම රැස් වෙන බව සහ දුක් රැස් වෙන බව ඉගෙන ගන්න. එවිට ඔබට ඔබ කරන්නා වූ යහපත් කටයුතු තුළම අල්ලා නොගැනීමෙහිවත් අනිදුක්ඛානාත්ම නැමැති මේ දහමේ සරණ භාවිතා කරමින් ලෝභයේ රැස්වීම වෙනුවට ලෝභයේ ෂය වෙන පැත්තට, ද්වේෂයේ රැස්වීම වෙනුවට ද්වේෂයේ ෂය වෙන පැත්තට කටයුතු කරන්න පුළුවන් වෙනවා. මෙන්න ප්‍රතිපදාව, මෙන්න මැදුම් පිළිවෙත, මෙන්න සතර සතිපට්ඨානය, මෙන්න අප්‍රමාදය, මෙන්න සිහියෙන් කටයුතු කිරීම. ඕනෑම වදනක් යොදා ගන්න, තිලකුණු වැඩීම. වදන් නෙමෙයි වැදගත් වෙන්නේ, කාරණාව තේරුම් ගැනීම. මේ සොයාගෙන තමයි මිනිසෙක් බුද්ධෝත්පාදයක සදහම් පවතින රටක මෞකසකින් මෙලොවෙලිය දකින්නේ. නමුත් ඒ නොමග යැවීමට යම් යම් කරුණ සමාජයේ තියෙන්න පුළුවන්. සදහම් නමින් සද්ධහම් ඇසෙන්නට පුළුවෙනි. වෙනත් මාර්ගයක් රවටාගෙන ගෙන යන්න පුළුවෙනි. ඉතින් ඉන්දියානු සමාජයේ පවතිනවා. බුදුන් වහන්සේ හැරෙනට අනික් හැම දෙනාම සසරට අහුණා යරුණාම ගැලවුණා යන්නේ නෙමෙයි. නමුත් ඒ දර්ශනත් පිළිගත්තා. වර්තමාන පව මහෝතේ පව සාස්ත්‍වවාදයේ කරපින්නා ගත්ත බෞද්ධින් ඉන්නෝ. උච්ඡේදවාදයේ කරපින්නා ගත්ත බෞද්ධින් ඉන්නෝ. මේ දෙකට අතරින් ඥායතුමාවක් පවතිනවා. අපි ඉදිරි දවසකදී මේ පිළිබඳවත් කරුණු පැහැදිලි කරන්න කල්පනා කරනවා. එසේනම් ඔබ ධම්මෝහවේ රක්ඛති ධම්මචාරී නම් වූ මේ ගාථාවෙන් පෙන්වන කරුණ ඔබේ ප්‍රායෝගික ජීවිතයට එකතු කරගන්න. එවිට ඔබට අනිකුත් දේවල් වලින් නොලබුණ ආරක්ෂාව හිමි වෙනවා. ඇති ආරක්ෂාව කාටවත් උදුරගන්න පුළුවන් කමකුත් නැහැ. මෙසේ මේ සඳහා කටයුතු කිරීම සඳහා ධර්මස්වණී කරන්න, ගැඹුරින් කරුණ හදාරන්න, තේරුම් ගන්න, අනතුරු අනුගමනීය කළ යුතු ක්‍රියාමාර්ගය තේරුම් ගන්න, එවිට ඔබ ආරෝහණ ප්‍රතිපදාව යන කෙනෙක් නොව, එහෙම නැත්නම් දුක් රැස් කරන ප්‍රතිපදාව යන්නෙක් නොව, අනුලෝම මාර්ගය යන්නෙක් නොව, පටිලෝම මාර්ගයක් යන කෙනෙක් හැටියට නව ආරම්භයක් ඔබට ඇති කරගන්න පුළුවන් වෙනවා. එවිට දුක් රැස්වීම, දුක් උපරිමයේ කරා ළඟා වීමට, දුක් ක්ෂය වීම ආරම්භ වෙනවා. එසේ වෙන්නට සෙවෙන්ට ඔබට ලැබෙන සැනසීම ආරම්මණයක ආස්වාදයේ සතුට ඉක්මවා ගිය සොයක් බව. එය අවේදිත සොයක් බව තේරුම් ගන්න පුළුවන් වෙනවා. සංසාරයේ ඔබ හේවු දේ එය නොවේද කියලා වටහා ගන්න ලැබෙනවා. එසේ කර ගැනීම සඳහා මේ ධර්මානුශාසනාවද උපයෝගී කර ගන්නා ලෙස මතක් කරමින් ඔබ හැම දිනාට ධර්මයේ සරණ ප්‍රායෝගික ජීවිතයට ගන්නට මේ ධර්මානුශාසනාව හේතු වේවා කියන ප්‍රාර්ථනය කරමින් සදහම් මැස පාදාගෙන සදහම් සරණින් ජීවිතයේ දුක නිමා ගන්නා වූ පිරිස් බහුල කර ගැනීමට උත්සාහ ගන්නා ලෙස මතක් කරමින් අපි මේ සදහම් දීපය සැබෑවටම ප්‍රායෝගික සදහම් සරණින් ජීවත් වෙන මිනිසුන් සිටිනා වූ සදහම් දීපයක් බවට පත් කිරීමට උත්සාහ ගනිමු යන අදහසක් ඉදිරිපත් කරමින් ඔබ හැම දෙනාට ධර්මයේ සරණින් සැනසීම ලැබේවා කියන ප්‍රාර්ථනයක් කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ආකාශත්ථාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාතම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාව කරතුම් ගරුතර දේශිකයන් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුඤ්ඤෝදය ආරාම විහාරාධිපති පූජනීය බෙලිකල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ සිරි විදුත් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයන් පවත්වමු. සාදු සාදු සාදු.